සදහවත් වාසනාවන්ත පින්නතුනි, අද අප පැහැදිලි කරන්න බලාපොරොත්තු වන්නේ කුද්දක නිකායේහි උදාන පාළියේහි මොචලින්ද වර්ගයට අයත් දණ්ඩ සූත්‍රය. එක්තරා කාලෙක බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේහි වැඩ වාසය කළා. මෙකල කිසියම් කුමාරවරු පිරිසක් සැවැත්නුවරටත් ජේතවනාරාමයටත් අතර මාර්ගයේ සමීපයේහි කිසියම් නාගයෙකුට සර්පයෙකුට හිංසා කරමින් හිටියා. මෙන්න මේ සිදුවීම සිදුවන අතරෙහි භාගතුන් වහන්සේ උදෑසන සමයෙහි ඒ අසලෙන් සැවැත්නුවර පිණ්ඩපාතේ වැඩම කරමින් හිටියේ. බුදුරජාණන් වහන්සේ මේ දරුවන්ට යහපත පෙන්වා දීමේ කරුණාධ්‍යාසයෙන් ගාථා ධර්ම දෙකක් දේශනා කළා. සුඛකාමානි බුතානි යෝ දණ්ඩේන විහිංසති අත්තනෝ සුඛමේ සානෝ පෙච්චසෝ නලබතේ සුඛම්. සමාගයේ සැප ප්‍රාර්ථනා කරමින් සැප කැමැත්තා වූ වෙනත් සත්වයන් හිංසාවට පත් කරනවා නම් අන්නේ තැනැත්තා පසුව සැපතක් නොලබන බවයි මේ පළවෙනි ගාථාවෙන් සඳහන් කරන්නේ. දෙවෙනි ගාථාව දේශනා කරනවා, සුඛකාමානි බුතානි යෝ දණ්ඩේන නහිංසති අත්තනෝ සුඛමේ සානෝ පෙච්චසෝ ලබතේ සුඛං. යම්කිසි කෙනෙක් තමාගේ සැප කැමැත්තෙන් සැප කැමැති වෙනත් සත්වයෙකුට හිංසාවක් නොකරන්නේ නම් ඒ තැනැත්තා පසුව සැපත ලබනවා කියන කාරණය. යම්කිසි කෙනෙක් තමාගේ සැපත අපේක්ෂාවෙන් අනිත් කෙනාට හිංසාවක් නොකරමින් එයගේ යහපත ප්‍රාර්ථනාවෙන් කටයුතු කරනවා නම් ඒ තැනැත්තා සැපත ලබන කෙනෙක් විදියටයි මේ දෙවන ගාථා ධර්මයෙන් දේශනා කරන්නේ. බුදුරජාණන් වහන්සේ මේ ලදරු කුමාරවරුන්ට ගැඹුරු ධර්මයක් නෙවෙයි දේශනා කළේ, ඔවුන්ගේම ජීවිතයේ දෙස බලලා ඔවුන්ට පාඩමක් ඉගෙන ගත හැකි අනුශාසනාවකුයි මෙහිදී සිදු කළේ. මේ ලෝකේ ජීවත් වෙන හැම කෙනෙක්ම සුඛකාමානි දුක්ඛ පටික්ඛෝලානි, සැපතට කැමති දුකට අකමැති මිනිසුන් වන අපිත්, ඒ වගේම තිරිසංගත සත්වයනොත් වෙන සත්වයනොත් හැම දිනෙකම සැපතේ සැනසීමෙන් සතුටෙන් ඉන්න කැමති. අන්න එහෙම ඉන්න අයට අප පීඩාවක් සිදු කරනවා නම් එක අතකින් ඒ බාහිර තැනැත්තාට ඒ සත්වයාට ඒකෙන් දුකක් පීඩාවක් එනවා. අනිත් අතින් අපටත් ඒ ගැන හිතනකොට පස්සේ කාලේ හිතට ලොකු පීඩාවක් දුකක් එනවා. වරද කරන මොහොතේ ඇතැම් විට තාවකාලික සතුටක් ලැබුණත් පසු ඒ ගැන හිතනකොට තමන්ට ලොකු පීඩාවක් චිත්ත සන්තාපයක් ඇති වෙනවා. මේ ජීවිත කාලය අවසාන භාගයේ පරලෝ ජීවිතයේදීත් ඒ දුක තමන් වෙත එන්නට පුළුවන්. ඒ වගේම කිසියම් කෙනෙක් සිය යහපත සැනසීම බලාපොරොත්තු වන අතර අනිත් කෙනාට හිංසාවක් නොකර ඉන්නවා නම් මම දුකට අකමැති, එනිසා අනිත් අය දුකට අකමැති කියන අවබෝධයෙන් අනිත් කෙනෙකුට හිංසාවක් පීඩාවක් නොකර ඉන්නවා නම් අන්නේ තැනැත්තා සිය කර්මානුරූපව සැපතේ වාසය කරන බවයි මේ සූත්‍රයෙන් දේශනා කරන්නේ. ධර්මයේ සඳහන් කරන කාරණයක් තමයි අත්තානං උපමංකත්වා නහනේයන ගහතේ කියලා. යම්කිසි කෙනෙක් නිතරම දෙයක් කරද්දී කියද්දී බලනට ඕන ඒ දේ කරනකොට කියනකොට වෙනත් කෙනෙක් ඒකෙන් තමන්ට සතුටක්ද දුකක්ද දෙන්නේ කියලා. අන්නේ තමන් ගැන උපමා කරගෙන බාහිරට ප්‍රතිචාර දැක්වීමේදී කටයුතු කරන්න කියලා. වෙනත් කෙනෙක් තමන්ට දුකක් දෙනකොට කවදාවත් තමන් ඒකට කැමති නැහැ. ඒකෙන් දුකට, සන්තාපයට, වේදනාවට පත් වෙනවා. අන්නේ වගේම තමයි බාහිර කෙනෙකුත් ඒ කෙනාට දුකක් පීඩාවක් වෙනවට කැමති නැහැ. මෙන්න මේ අවබෝධ කරගන්න කෙනා නිරතුරුව බාහිර කෙනාට හිංසාවක් පීඩාවක් නොකර ඉන්නට උත්සාහ ගන්නවා. අනිත් අතින් බාහිර කෙනෙක් ඔබට යම්කිසි යහපතක් හොඳක් කරනකොට ඒකට අප කැමතියි. අන්නේ වගේම තමයි අපත් බාහිර පිටස්තර කෙනෙකුට යහපතක් කරනවා නම් කායිකව හෝ වාචිකව හෝ මානසිකව එයා ඒකට කැමති. අනේ නිසා අප බාහිරය සමග කටයුතු කිරීමේදී අනිත් අයට නිරතුරුව යහපතක් වෙන පිණිස වාසය කරන්නට ඕන. බුදුරජාණන් වහන්සේ කායික සංවරය ගැන අපට දේශනා කරදී සඳහන් කරනවා ප්‍රාණඝාතයෙන් වැළකෙන්න කියලා. අනෙහිදී දේශනා කරන කාරණයක් තමයි නිහිත දණ්ඩෝ නිහිත සත්තෝ ලජ්ජේ දයාපන්නෝ සබ්බ පාන භූත හිතානුකම්පී විහෙරති කියලා. ප්‍රාණඝාතයෙන් වැළකෙන කෙනා දඬමුගුරු බැහැර කරලා ආයුධ බැහැර කරලා අයහපත කරන්නට ලැජ්ජා වැති කරගෙන සියලු සත්‍යයන් කෙරෙහි දයා වැති කරගෙන හිතානුකම්පීව වාසය කරනවායි කියලා. ඒ නිසා යාපත් මනසක් නිරෝගී හිතක් තියෙන කෙනෙක් කිසි දවසක බාහිර කෙනෙකුට පීඩාවක් කරන්නේ නැහැ. නිතරම අනිත්‍යයේ යහපත වෙනුවෙන් කටයුතු කරනවා. භාගතුන් වහන්සේ දේශනා කරනවා මනසාචේ පසන්නේන භාසති වා කරෝති වා. යම් කිසි කෙනෙක් ප්‍රසන්න වූ මනසින් යමක් කරනවා නම් යමක් කියනවා නම් සුඛං අන්වේති. සැපත ඒ කෙනා කරා එනවා. මනසාචේ පදොට්ඨේන භාසති වා කරෝති වා. යම් කිසි කෙනෙක් අපිරිසුදු සිතින් යමක් කරනවා නම් කියනවා නම් අන්න ඒකෙන් තමා වෙත දුක එනවා කියලා. මෙන්න මේක තමයි කර්ම න්‍යායෙහි මූලික සිද්ධාන්තය. අපි හිත පිරිසුදු කරන දේවල් වලින් අපට සතුට සැනසීම ලැබෙනවා. අපි හිත අපිරිසුදු යමක් කළොතින් ඒකෙන් අපට දුක ලැබෙනවා. මෙන්න මේ ගැන විශ්වාසයක් ශ්‍රද්ධාවක් ඇති කරගත්තොත් අප හැම වෙලාවෙම අපේ සිත පරිත්‍යාගශීලීත්වයෙන් මෛත්‍රියෙන් නුවණින් අනතිමානීව පවත්වා ගනිමින් හැම මොහොතෙම අනිත් කෙනෙක් වෙනුවෙන් යහපත සිදු කරන්න පුළුවන් සිදු කරන්න කැමති මානසිකත්වයෙන් නිතර පසු වෙනවා. මේක තමයි යහපත් මනසක් නිරෝගී මනසක් තියෙන කෙනෙකුගේ ලක්ෂණය. අප මේ ලෝකේ තනියම පැමිණියත් අපි ජීවත් වෙන තවත් බොහෝ දෙනෙක් එක්ක අන්නේ අයගේ පහසුව සැපේ අපි නිරතුරු අපේක්ෂා කරමින් ඔවුන්ට අයහපතක් නොවන විදියටත් හැකි පමණින් ලෝකයට යහපතක් කරන්නටත් අප නිරතුරු උත්සාහ ගන්නට ඕන. නිරවුල් නිරෝගී මානසික ස්වභාවය එයයි. ඔබත් මාත් මේ සමාජයේ ජීවත් වෙන්නේ බොහෝ දෙනාගේ උපකාරයෙන්. අප ඉපදිච්ච මොහොත පටන් මේ මොහොත දක්වා අපට අවශ්‍ය ආහාර පාන, ඇඳුම්, බෙහෙත් එහෙත්, නිවාස, යටිතල පහසුකම් මේ ආදී බොහෝ දේ ලබා දෙන්නට ලෝකයේ බොහෝ දෙනෙක් වෙහෙස මාන්සිලා කටයුතු කරලා තියෙනවා. ඒ අය අපේ ඥාතීන් විතරක් නෙවෙයි, අපේ ඥාතීන් නොවන අයත්, අපි දැකපු අය විතරක් නෙවෙයි, අපි නොදැකපු අයත් බොහෝ දෙනෙක් අපේ ජීවිතයේ මේ තරම් වසර ගාණක් ගෙන එන්නට අපට උදව්පකාර කළා තියෙනවා. අන්න ඒ නිසා අපි ඒ අය කෙරෙහි කෘතඥතාවෙන් මෛත්‍රියෙන් කටයුතු කරන්න ඕන. ඒ වගේමයි මේ මිහිතලය මත මිනිස්යන් විතරක් නෙවෙයි ගහකොළ සතා සිවුපාවන් ඉන්නවා. ඒ හැම දෙනාමත් මේ පරිසරයට කිසියම් මෙහෙවරක් සිදු කරන අය. විශේෂයෙන් සතා සිවුපාව ගත්තොත් ඒ අය බොහොම අසරණයි. ඇතැම් විට අත්පා නැහැ. ඇතැම් විට හරියට ඇස් දෙක පේන්නේ නැහැ. කන් දෙක ඇහෙන්නේ නැහැ. බොහොම අමාරුවෙන් ආහාර පාන ටික හොයාගන්නේ. ඇතැම් විට වැස්සට තෙමෙනවා, අවුවට වේලෙනවා, සීතලෙන් දුකටපත් වෙනවා. හෙවණක් නැතුව බොහෝ සත්‍යයන් දවස පුරාම ආහාර පාන සොයමින්මයි කාලය ගත කරන්නේ. අන්න එවැනි සත්‍යයන්ට අප හිංසාවක් පීඩාවක් කරන්න තියා සිතිවිලි මාත්‍රයක් ඇති කරගන්නට හොඳ නැහැ. ඒ සත්‍යයන් දුටු ගමම්ම අපට ලොකු කරුණාවක් අනුකම්පාවක් ඇති වෙනට ඕන. අනේ කොයිතරම් අසරණ සත්‍යයන් නේද මේ කියලා. අනිත් අතින් සසර අපේන ගමනේදී මේ බොහෝ දෙනෙක් අපේ ඥාතීන් බව අපි තේරුම් ගන්නට ඕන. මේ සම්මා දිට්ඨිය ඇති වෙන පමණට සම්මා සංකප්පය ඔස්සේ අවිහිංසා සංකප්ප, අව්‍යාපාද සංකප්ප කියන මෙන්න මේ යහපත් සංකල්පන ඇති කරගෙන අනිත් සත්‍යයන්ට මෛත්‍රී සාගතව හිංසාවක් නොකරන මානසිකත්වයෙන් නිරෝගී සිතකින් වාසය කරන්නට අපි උත්සාහ ගනිමු. ඒක අපේම සැපතට යහපතට හේතුවක් වෙනවා. ඒක අපේ ජීවිතයට නිරතුරුව ආශිර්වාදයක් වෙනවා, පිනක් වෙනවා. ඒ තුලින් අපේ මෙලව ජීවිතය සතුටෙන් සැනසීමෙන් ගත කරන්නට අපට පුළුවන්කම ලැබෙනවා. මේ අනුව කටයුතු කරන්නට අපි හැම දිනෙකම උත්සාහ ගනිමු. මේ උතුම් කුසලයේ හේතුවෙන් ඔබ අප හැම දිනාටම ධර්මාබෝධිම සැලසේවා. හැම දිනාටම තුනුරුවන් සරණයි.